ආත්මීය සංචාරයෙන් පසු උතුරු පළාත ආශ්‍රිතව විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය විවිධ බෙදුම්වාදී ප්‍රකාශ කරන වැඩි වෙලා තියෙනවා. නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවේ සංචාරය කරලා ඒ සංචාරය අතරතුර ප්‍රභාකරන් මියගේ ස්ථානයට මල්වඩමක් රැගෙන යෑමේ උත්සාහයකත් නිරත වෙලා ඒ උත්සාහය අසාර්ථක වූයින් පසු අපි දැක්ක දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් විශේෂයෙන් මෙහි මහ ඇමති අපේක්ෂක සීවි විග්නේශ්වරන් මහත්මයා ප්‍රකාශ කළා තිබුණා එල්ටීටී සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නොවේ. ඒ වගේම ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදීක් නෙවෙයි. ප්‍රභාකරන් කියන්නේ ඔහුට වගේම දෙමළ ජනතාවටත් වීරයෙක් කියලා. ප්‍රභාකරන්ව වීරත්වයට නංවන්න සීවි විග්නේශ්වරන් මහත්මයා උත්සාහයක් කරන් තිබ්බා. ඒත් එක්කම දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්මයා ප්‍රකාශ කළා තිබුණා අපි ආයුධ තිබුණොත් අපට ෆෙඩරල් වලට එහා ගිය බලයක් ආයුධ තිබුණොත් අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඒ වක්‍රාකාරයෙන් කියන්නේ ආයුධ අතට ගත්තොත් අපිට අපේ ඊළමුණත් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊයේ දෙමළ ජාතික සන්ධානයේ උතුරේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදක්වමින් ඒක සඳහන් කළා තිබෙනවා උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික ඓතිහාසික දෙමළ නිජ භූමියයි. උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරන්න ඕනේ. ඒ උතුරු නැගෙනහිරට පූර්ණ ස්වයංපාලන බලතල සහිත ඒකකයක් අවශ්‍යයි. දේශීය හා විදේශීය ණය ආධාර මත ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. බලය ඕනේ. මේ නැවත ඊළම කියන වචනෙට මෙහා තියෙන සියලුම දේවල් ලබා ගන්න තමයි උන් උත්සාහ කරන්නේ. මේ දේශපාලන ප්‍රවණතාවේ දිහා සලකලා බලද්දී මේ දෙමළ ජාතික සන්ධානයේ හැසිරීමේ වෙනස්කම සලකලා බලද්දී අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙනවා නවනීදන් පිල්ලේ මහත්මියගේ පැමිණීමත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. මොකද්ද මේ කරන්න හදන දේ? තමුන්නාන්සලා දන්නවා වසර 30ක යුද්ධයෙන් උතුරේ ජනතාව දැවැන්ත පීඩනයකට හසු වෙලා හිටියේ. පීඩිත ජීවිතයක් ගත කළේ. දරුවන්ට නිදහස තිබුණේ නැහැ. කාන්තාවන්ට නිදහස තිබුණේ නැහැ. තරුණයන්ට නිදහස තිබුණේ නැහැ. දීවරයින්ට නිදහස තිබුණේ නැහැ. ගොවිතැන් කරන්න නිදහස තිබුණේ නැහැ. මේ සියලු ජීවිත කඩා වැටලා තිබ්බා. අද යුද්ධය ඉවර වෙලා අවුරුදු 4ක් ගෙවෙද්දී ඒ අමිහිරි මතකයන් ඔවුන්ගේ මනසෙන් දුරස් වෙමින් පවතිනවා. දීවරය සාමාන්‍ය පරිදි දීවර කටයුතු වල යෙදෙනවා. ඉන්දියන් දීවරය ඇවිල්ලා බාධා කළාට ගොවිතැන් කරන ගොවියෝ සාමාන්‍ය ආකාරයෙන් ගොවිතැන් කටයුතු කරනවා. හොඳ ආදායමක් ලබනවා. උතුරේ නිෂ්පාදන දකුණට එනවා. තරුණ තරුණියෝ වෘත්තීය පුහුණු කටයුතු වල සහ අනෙකුත් කලා කටයුතු වල නිරත වෙනවා. දරුවෝ සයනයිඩ් කරලා බෙල්ලෙන් බිමට දාලා අද අධ්‍යාපනය ලැබනවා. පොතපත අතට අරගෙන තිබෙනවා සයනයිඩ් කරලා වෙනුවට. එනිසා සාමාන්‍ය ජීවිතයක් උතුරේ ආරම්භ වෙලා තිබෙනවා. මේ සාමාන්‍ය ජීවිතයේ බෙදුම්වාදයට හිතකර නැහැ. බෙදුම්වාදයට හිතකර නැහැ මේ යුද්ධයේ අමිහිරි මතකයන් ඉවත් කරලා උතුරේ ජනතාව සාමාන්‍යකරණය වීම බෙදුම්වාදීන්ට කිසිසේත්ම හිතකර නැහැ. එනිසා තමයි නවනීදන් පිල්ලේ මහත්මිය ඔය ප්‍රභාකරන් මියගේ ස්ථානයේ මල්බඩම තියලා මොකද්ද යා සංකේතාත්මකව ප්‍රකාශ කරන්න හැදුවේ. ඒකේ යටි අදහස මොකද්ද? දැන් කට්ටිය කියනවා නම් මල්වඩම් මේ අතුගුදාන් නුවා එමුත මියගේ ආයව සමරන්නයි මල්වඩම් තියන්නේ කියලා නවනීදන් පිල්ලේ මහත්මිය කරන්න ඕනේ. මල්වඩම් ලොරියක් අරගෙන ඇවිල්ලා පිළියන්දල බෝම්බ විපිරිච්ච තැන මිය ගියායේ, නුගේගොඩ බෝම්බ විපිරිච්ච තැන, කැබිතිගොල්ලාවේ බෝම්බ විපිරිච්ච තැන, කාත්තංකුඩිය දේවස්ථානයේ, මේ හැම තැනම මල්වඩම් තියාගෙන යන්න ඕනේ. නමුත් ඇයට ඒව මතක් වුණේ නැහැ. අඩුම ගානේ මේ ළඟ තියෙන පාර්ලිමේන්තුවේ ආරක්ෂක හමුදාවන්ගේ ස්මාරකය මියගිය හමුදාවන්ගේ ස්මාරකයවත් මතක් වුණේ නැහැ. ඒ වෙනුවට මල් වඩම අරගෙන යන්න හැදුවේ ප්‍රභාකරන් මියගිය ස්ථානයට. මොකද්ද මේක යටතේ තිබුණු සංගවිච්ච කතාව? එයා පණිවිඩයක් දුන්නා බෙදුම්වාදීන්ට. බෙදුම්වාදයේ වෙනුවෙන් සටන් කරන අය අපි සමරන්න සූදානම්. ඔවුන්ගේ පිටිපස්සෙන් අපි ඉන්නවා. බලට හයිය දෙන්න අපි සූදානම්. බල වෙනුවෙන් මානව හිමිකම් පරීක්ෂණ, බල වෙනුවෙන් යුද අපරාධ පරීක්ෂණ කරන්න අපි සූදානම් කියන පණිවිඩය තමයි දුන්නේ. එතනින් පස්සේ තමයි මේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලා, විග්නේශ්වරන්ලා මේ ප්‍රකාශ දිගින් දිගටම කරගෙන අද නැවත අර සාමාන්‍යකරණයට පත්තුණු උතුරේ ජීවිතය යලි වර්ගවාදයකට ඇදගෙන යන්න, යලි ජාතිවාදී අදහස් වලට රැගෙන යන්න, යලි ඊළාම්වාදී වුන් තුලට ගෙන යන්න කටයුතු කරමින් ඉන්නේ. ඔබ දන්නවා විග්නේශ්වරන් මහත්මයා, විග්නේශ්වරන් මහත්මයා කියලා තියෙනවා උතුරේ ප්‍රභාකරන් වීරේ කියලා. ඔබ දන්නවා ඇල්ෆ්‍රඩ් දුරයප්පා මරා දැමීම වීර ක්‍රියාවක්ද? විග්නේශ්වරන් මහත්මයා වගේම නීතිය උගත් නීලන් තිරුචෙල්වන්, ලක්ෂ්මන් කදිරගාමර වගේ විද්වතුන් මරා දැමීම වීරත්වයක්ද? ඔහුත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙක්. ඔහු නීතියේ ආධිපත්‍ය රකින්න ක්‍රියා කරපු කෙනෙක්. රාජ්‍ය ලාංඡනයේ පිටිපස්සේ තියාගෙන ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. මේ රට තුල නීති ආධිපත්‍ය නැති කරලා හැම තැනම බෝම්බ අටවලා උතුරේ සමාජය වගේම දකුණත් විනාශ කරන්න, අවිචාරවත් යුගයක් ඇති කරන්න ක්‍රියා කරපු ප්‍රභාකරන්ගේ ක්‍රියාව වීරත්වයක් විදිහට බොහෝ සලකනවා. අපිට මේ ප්‍රශ්නේ විග්‍රහේශ්වර මහත්මයාගෙන් අහන්න තියෙනවා. අනිත් පැත්තේ ඔබ කල්පනා කරලා බලන්න. එදා LTT සංවිධානය තිබ්බ කාලේ දෙමළ ඊළම ගොඩනැගීමේ ව්‍යාපෘතිය ආයුධ හයියයි ජාත්‍යන්තර හයියයි දෙක යොදාගෙන තමයි ක්‍රියාත්මක වුණේ. ඒ දෙමළ ඊළම නිර්මාණය කරගැනීම සඳහා LTT ආයුධ බලයයි ජාත්‍යන්තර බලයයි දෙක යොදාගෙන තමයි ක්‍රියාත්මක වුණේ. අද ආයුධ බලය නැහැ. අද ඒ වෙනුවට දේශපාලන බලය අරගෙන, දේශපාලන බලයයි ජාත්‍යන්තර හයියයි දෙක පෙන්නලා මේ නව ඊළම නිර්මාණය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. නව නීදන් පිල්ලේ මහත්මිය ඇවිල්ලා මොකද්ද මේ පෙන්වන්නේ? බල දේශපාලන බලය ගනිලා උතුරු පළාත් සභාවෙන් ජාත්‍යන්තර හයිය අපි දෙන්නම් කියලා. ඒක තමයි සංකේතාත්මකව පෙන්වන්නේ. අනිත් පැත්තෙන් කල්පනා කරලා බලන්න. එතුමිය ප්‍රකාශ කරපු ප්‍රකාශවලින් එතුමිය ප්‍රකාශ කළා තිබුණා යුද අපරාධ පරීක්ෂණය ගැන ස්වාධීන ශ්‍රී ලංකාවේ පරීක්ෂණයක් සිදු වුණ නැත්නම් ජාත්‍යන්තරයේ පරීක්ෂණයක් කරනවා කියලා. අපි මොනතරම් ස්වාධීන පරීක්ෂණයක් කළත් එතුමිය ඔය ජාත්‍යන්තර පරීක්ෂණය කරනවාමයි. දැන් යුද හමුදාවේ ඒ කරන පරීක්ෂණය ස්වාධීන නෑ කියලා එතුමිය කියනවා. දැන් එතුමියගේ ස්වාධීනත්වය අපිට ප්‍රශ්න කරන්න ඕනේ. ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ලේකම් කාර්යාලය අයවැය තුනෙන් එකක් විතරයි එක්සත් ජාතීන්ගේ මධ්‍යම අයවැයෙන් සපයන්නේ වාර්ෂික වියදමට. ඉතුරු තුනෙන් දෙක ඇමරිකාව, නෝර්වේ සහ කැනඩාව වගේ රටවල් වලින් තමයි සපයන්නේ. දැන් මේ ලංකාවට හතුරු යෝජනාව ගේන්නේ කවුද? ඇමරිකාව. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලංකාවට හතුරු යෝජනාව ගේන්නේ. එතකොට මේ ඇමරිකා එක්සත් ජනපදයේ තමයි මානව හිමිකම් ලේකම් කාර්යාලයට මුදල් සපයන්නේ. එහෙනම් ඇමරිකාවේ එක්සත් ජනපදයේ පඩි ගන්න නොවන කෙනෙක් තමයි නව නීදන් පිල්ලේ මහත්මිය. එතුමිය කොහොමද ස්වාධීන චරිතයක් වෙන්නේ? ඒ යෝජනා ගේන පාර්ශ්වයෙන්ම යොදවන මුදල් වලින් පඩි ගන්න කෙනෙක් ස්වාධීන වෙන්න බෑ. ඒසයි ඉතාමත් පැහැදිලි අසත්‍ය වார்த்தාවක් නිර්මාණය කරගෙන ඒ අසත්‍ය වார்த்தාවට සුජාත භාවයේ ලං කරගන්න තමයි එතුමිය ආවේ. ඒ වගේම වැළලෙමින් තිබුණු, මිය යමින් තිබුණු බෙදුම්වාදී දේශපාලනයට අපි උඹලත් එක්ක ඉන්නවා කියන පණිවිඩය දෙන්න තමයි එතුමිය මේ ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වුණේ. ඒක තමයි පැහැදිලිව දකින්න තිබුණේ. ත්‍යාවාසනාවකට ඒකට අපේ ආණ්ඩුවේ තුලම ඉන්න මුස්ලිම් කොංග්‍රසය වගේ පක්ෂ ඒ අසත්‍ය වාර්තාවට ඔය කරුණු විතරක් මදි මෙන්න මේ කරුණුත් එකතු කරගන්න කියලා ඒ අසත්‍ය වාර්තාවට එකතු කරන්න තවත් රිපෝට් ගෙනියලා දෙනවා. ඒ ක්‍රියාවත් අපි තා බරපතල විදියට හෙලා දකිනවා. විශේෂයෙන් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා විදියට ඉන්න රවුෆකින් මහත්මයා ඒ අධිකරණ අමාත්‍ය ධූරයේ රැඳෙමින් රටට හතුරු ආකාරයේ මේ අසත්‍ය වාර්තාවක් නවනීදම් පිල්ලේ මහත්මිය සකස් කරනවා කියන එක දැන දැනම ඒ අසත්‍ය වාර්තාවට තවත් කරුණු සැපෙීමට මුස්ලිම් කොංග්‍රසයේ ඉදිරිපත් වීම ගැන අපේ බලවත් විරෝධය අපි ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ කාරණා තමයි අපි තමුන්නාන්සලට මේ මාධ්‍ය හැමේ හෙළිදරව් කරන්න තිබුණේ. තව විශේෂ ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් දිලෝ ප්‍රකාශ කළා තිබුණා. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට තියෙන ගැටලු පිළිබඳව නවනීදන් පිල්ලේ මහත්මියගේ අවධානය යොමු කරනවා. නමුත් සුළු ජාතීන්ට තියෙන ගැටලු පිළිබඳව නවනීදන් පිල්ලේට යොමු කළ වැඩක් නැහැ. මොකද නවනීදන් පිල්ලේ මේ රටේ ගැටලු විසඳන්න ආපු කෙනෙක් නෙවෙයි. මේ රට ජාත්‍යන්තර දැලකට හසු කරන්න ආපු කෙනෙක්. ඉතින් ඒකෙන් වෙන්නේ මේ තියෙන කරුණුත් එකතු කරගෙන රටට විරුද්ධව වාර්තාවක් කරනවා. ඉතින් ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට ඒක ආණ්ඩුවේ හෝ එහෙම නැත්නම් රටේ ජනතාවත් එක්ක මේ රට තුලේ ප්‍රශ්න විසඳ ගන්න තිබුණා. විදේශ බලවේගයන් එක්ක එකතු වෙන්නේ නැතුව. ඒකයි අපි එකට විරෝධය ප්‍රකාශ කරන්නේ. ඔබ මං හිතන්නේ ඉතාම පැහැදිලිව පහුගිය දවස්වල ඇති වුණු විවිධ ආගමික ගැටුම් සහ විවිධ ප්‍රශ්න සුළු ජනතාවට තියෙනවා කියන ප්‍රශ්න මත තමයි දුන්නේ. අපිට ඒක අන්තර්ගතේ නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ කුමන දෙයක් වුණත් රටට හතුරු න්‍යාය පත්‍රයට ලබා දීමයි වැරද්ද. විග්නේශ්වර මහත්මයා පොලිස් සහ ඉඩම් බලතල ගැන වගේම ඊයේ ඊට එහා ගිහිල්ලා ස්වම්පාලන බලයක් අවශ්‍යයි කියලා ප්‍රකාශ කළා තිබ්බා. මේ ස්වම්පාලන බලය ඉල්ලන්නේ ඊළමට මෙහා. මොකද ඔවුන් දිගටම හිටපු අදහස තමයි. මඩකලපුව සම්මුළුවේදී ආර් සම්බන්ධන් මහත්මයාත් ඒ ප්‍රකාශය කළා. ඒ නිසා ඔවුන් මේ ඉතා පැහැදිලිව ස්වම්පාලන බලයක් ලබා ඉල්ලීම කරන්නේ මොකටද? ඔවුන් දන්නවා දැන් මේ දැන් නැවත මේ නව ඊළාම් සැලැස්මේ ආයුධ බලය වෙනුවට දේශපාලන බලයයි ජාත්‍යන්තර බලයයි දෙක එකතු කරලා තමයි මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ගැන නීතිය හොඳට දන්න කෙනෙක්ව යොදාගත යුතුයි. ඒක තමයි සීවි විග්නේශරන් මහත්තයා යොදාගත්තේ. මේ ව්‍යස්ථාවේ තියෙන තැන්වලින් රිංගලා ඒ බලය උපරිම අයුරින් යොදාගන්න. ඒ චෝදනාව අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ කාලය තුලත් අපි අපේ මතය මේ සමාජයට නිවැරදි ආකාරයෙන් ප්‍රකාශ කළා. පිල්ලි මහත්මිය ලංකාව තුල රැඳී සිටින කාලෙත් අපි ප්‍රකාශ කළා අපේ මේ මතය. එතුමිය ආවේ සද්භාවයෙන් නෙවෙයි. එතුමිය මෙය ගෙන්නපු අය සද්භාවයෙන් ගෙන්නවුවට එතුමිය ආවේ මේ ශ්‍රී ලංකාවට විරුද්ධ මේ හතුරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ආවේ කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කළා. බොහොම ස්තුතියි සියලු දෙනාට. අපි පුංචි